මගේ වාසනාවට ගිය මාස 8-9ක් තිස්සේ මගේ ළඟ තිබුණේ ඒ අමාත්‍යාංශයෙන් මට ලැබුණා. නමුත් ඒකේ යම් කොටසක් తాවකාලිකව අයින් කරලා තිබෙනවා. ඒක ඊටාම ඉක්මනින් මාට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙක තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ඒක පොරොන්දු වුණා. ඒක සංවර්ධනය කරන්න නම් අපිට ජාත්‍යන්තර අවශ්‍යයි. ඒ සහය අවශ්‍යයි. අපිට මූල්‍යාධාරය අවශ්‍යයි. සහනාධාර ණය අවශ්‍යයි. මේවා දැන් ගලාගෙන එන්න අපි පාර කපලා තියෙනවා. ඒ තුලින් තමයි මේ යටිතල පහසුකම් ඔක්කොම අපිට සපුරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒවා අනිවාර්යයෙන්ම අවුරුදු පහක් තුල අපිට පුළුවන් ආකාරයෙන් වැඩි කොටසක් ඉටුකර දීලා ඔබ කාගේ ප්‍රසාදය දිනාගෙන නැවත වාරයක් ඡන්දෙල්ලෙන එකයි අපේ ප්‍රාර්ථනාව.